بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طاسيم تلك آيات الكتاب المبين نتلو عليك من نبأ موسى وفرعون بالحق لقوم يؤمنون إن فرعون علا في الأرض وجعل أهلها شيعا يستضعف طائفة منهم يذبح أبناءهم ويستحيي نساءهم إنه كان من المفسدين ونريد أن نمن على الذين استضعفوا في الأرض ونجعلهم أئمة ونجعلهم الوارثين ونمكن لهم في الأرض ونري فرعون وهامان وجنودهما منهم ما كانوا يحذرون තාසීමීම් මේවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වෙයි. විශ්වාස කරන ජනයා සඳහා මූසා සහ ෆිරාවුන්ගේ වෘතාන්තය නිවැරදි ලෙසින් අපි නුඹට විස්තර කරන්නෙමු. සැබවින්ම ෆිරාවුන් මහ පොළොවේ සීමාවන් අභිබවා ගියේය. තවද එරට වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගෙන් කොටසක් දුර්වල කළේය. මොවුන්ගේ පුතුන් මරුමුවට පත් කළේය. ඔවුන්ගේ දුවරුන්ට ජීවත්වීමට ඉඩ සැලසුවේය. සැබවින්ම ඔහු අනර්ථකාරීන්ගෙන් කෙනෙක් විය. තවද අපගේ අභිමතය වූයේ දේශයෙහි පීඩාවට පත් වූ අය නායකයින් බවට පත් කිරීමද ඔවුන් උරුමකරුවන් බවට පත් කිරීමද වේ. තවද ඔවුනට දේශයෙහි බලය ලබා දීමටද ෆිරාවුන්ටද හාමාන්ටද ඔවුන් දෙදෙනාගේ සේනාවලටද තමන් බිය වූ දෙයම අප පීඩිතයන් මගින් පෙන්වීමට සැලැස්වීමයි. වඖෞහයිනා ඉලා උම්මි මූසා අන් අර්ධී فإذا خفت عليه فألقيه في اليم ولا تخافي ولا تحزني إنا رادوه إليك وجاعلوه من المرسلين فالتقطه آل فرعون ليكون لهم عدوا وحزنا إن فرعون وهامان وجنودهما كانوا خاطئين وقالت امرأة فرعون قرة عين لي ولك لا تقتلوه عسى أن ينفعنا أو نتخذه ولدا وهم لا يشعرون ඔහුට කිරිපවනු නුඹට ඔහු සම්බන්ධයෙන් බියක් තිබේ නම් ඔහු ගඟට දමනු. මේ ගැන බිය නොවනු, ශෝක නොවනු. සැබවින්ම අපි ඔහු නුඹට ආපසු ලබා දෙන්නෙමු. තවද ධර්ම දූතයින්ගෙන් කෙනෙකු බවට ඔහු පත් කරන්නෙමුයි අපි මූසාගේ මවට දිව්‍ය ඥානය ලබා දුනිමු. එවිට ෆිරාවුන්ගේ නිවැසියෝ ඔහු ගඟෙන් අහුලා ගත්හ. ඔහු එනම් මූසා ඔවුනට සතුරෙකුද ශෝකයේද වීමට අපි අභිමත කළෙමු. සැබවින්ම ෆිරාවුන්ද හාමාන්ද ඔවුන් දෙදෙනාගේ සේනාවෝද සිය සැලැස්මෙහි වැරදි කළෝ වූහ. මෙය මටද නුඹටද නෙත් පෙනවීමක්ය. නුඹලා ඔහු නොමරනු. ඔහු අපට ප්‍රයෝජන වන්නට පිළිවන. නැතහොත් අපි ඔහු දරුවෙකු ලෙසින් හදා වඩා ගනිමුයි ෆිරාවුන්ගේ බිරිඳ කීවාය. ඔවුහු කළ දෑහි පලවිපාකය නොහැඟී සිටියහ. وأصبح فؤاد أم موسى فارغا إن كادت لتبدي به لولا أن ربطنا على قلبها لتكون من المؤمنين وقالت لأخته قصيه فبصرت به عن جنب وهم لا يشعرون وحرمنا عليه المراضع من قبل فقالت هل أدلكم على أهل بيت يكفلونه لكم وهم له ناصحون فرددناه إلى أمه كي تقر عينها ولا تحزن ولتعلم أن وعد الله حق ولكن أكثرهم لا يعلمون. තවද මූසාගේ මවගේ සිත හිස්විය. ඇය අපගේ පොරොන්දුව ගැන විශ්වාස කරන්නන්ගෙන් කෙනෙකු වීම පිණිස අප ඇගේ සිත ශක්තිමත් නොකර තිබුණා නම් ඇය එය එනම් එම දරුවා පිළිබඳ රහස හෙළිදරව් කරන්නට තිබුණි. නුඹ දරුවා ගැන විමසිල්ලෙන් සිටිනුයි ඇය ඔහුගේ සහෝදරියට කීවාය. මේ අනුව ඔවුන්ට නොදැනෙන පරිදි ඇය දුරින් සිට ඔහු ගැන පරීක්ෂාකාරීව බලා සිටියාය. පෙර සිටම අපි කිරිමව්වරුන්ගේ කිරි ඉරීම ඔහුට වැළැක්වීම. මේ දුටු ඇය එනම් සහෝදරිය ඔවුන් ඔහු හොඳින් හදා වඩාගෙන ඔහු රැක බලා ගන්නා නිවසක අය ගැන මම නුඹලාට කියන්නෙම් දැයි ඇය කිවාය. ඇගේ net පිනවීමටද ඇය ශෝක නොවීමටද අල්ලාගේ පොරොන්දුව සත්‍යයයි ඇය දැනගැනීමටද අපි ඔහු එනම් මූසාව ඔහුගේ මවට ආපසු ලබා දුනිමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති. ما بلغ أشده واستوى آتيناه حكما وعلما وكذلك نجزي المحسنين ودخل المدينة على حين غفلة من أهلها فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان إنه عدو مضل مبين قال رب إني ظلمت نفسي فاغفر لي فغفر له إنه هو الغفور الرحيم ඔහු මුහුකුරාගිය අවස්ථාවට එළඹ සම්පූර්ණයෙන් වැඩුණු විට අපි ඔහුට විනිශ්චය කිරීමේ ශක්තියද ඥානයේද පිරිනැමුවෙමු. මෙලෙස යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නන්ට අප තිළින පිරිනමන්නේ. එක් දිනක එහි අය නොසැලකිලිමත්ව සිටි අවස්ථාවක ඔහු නගරයට පිවිසියේය. එහිදී දෙදෙනෙකු සටන් කරනු ඔහු දුටුවේය. එකෙකු ඔහුගේ එනම් මූසාගේ මිනිසුන් අතුරින්ය. අනෙකා ඔහුගේ සතුරන්ගිනි. ඔහුගේ සතුරන් අතුරින් වූ තැනැත්තාට විරුද්ධව ඔහුගේ මිනිසුන් අතුරින් වූ තැනැත්තා ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේ. මූසා ඔහුට පහරක් දී මරා දැමුවේය. සිදු වූ දේ ගැන මේ ෂයිතන්ගේ වැඩක්ය. සැබවින්ම ඔහු නොමග යවන ප්‍රකට සතුරෙකුයි මූසා කීවේය. මාගේ පරමාධිපති යානනි, මම මටම වැරදි කරගත්තෙමි. එනිසා මට සමා කරනු මැනවයි ඔහු එනම් මූසා ප්‍රාර්ථනා කරමින් කීවේය. එවිට ඔහු එනම් අල්ලාහ් ඔහුට සමාව දුන්නේය. සැබවින්ම ඔහු සර්වක්ෂමාශීලීය අසරණ සම කරුණාන්විතය. قال رب بما أنعمت علي فلن أكون ظهيرا للمجرمين فأصبح في المدينة خائفا يترقب فإذا الذي استنصره بالأمس يستصرخه قال له موسى إنك لغوي مبين فلما أن أراد أن يبطش بالذي هو عدو لهما قال يا موسى أتريد أن تقتلني كما قتلت نفسا بالأمس إن تريد إلا أن تكون جبارا في الأرض وما تريد أن تكون من المصلحين وجاء رجل من أقصى المدينة يسعى قال يا موسى إن الملأ يأتمرون بك ليقتلوك فاخرج إني لك من الناصحين فخرج منها خائفا يترقب قال رب نجني من القوم الظالمين මාගේ පරමාධිපති ආනනි ඔබ මට අනුග්‍රහ කළ දෑ හේතු කොටගෙන මම වැරදි කරන කිසිවෙකුට කිසිදාක උදව් කරුවෙකු නොවන්නෙමි. ඔහු එනම් මූසා කීවේය. පසු දින උදෑසන ඔහු එනම් මූසා බියෙන් සහ පරීක්ෂාකාරීව නගරය තුලට ඇවිද යන විට පෙර දින ඔහුගෙන් උදව් ඉල්ලා සිටි මිනිසාම යලි ඔහුගෙන් උදව් ඉල්ලා සිටින බව ඔහුට වේ. සැබවින්ම නුඹ ප්‍රකට ලෙස නොමග ගිය මිනිසෙකි, මූසා ඔහුට කීවේය. ඔහු ඔවුන් දෙදෙනාටම සතුරු වූ අයෙකුට පහර දීමට සිතූ කල්හි, ඕ මූසා, නුඹ ඊයේ කෙනෙකු මරා දැමුවාසේම අද මා මරා දමන්නට සිතනවාද? සැබවින්ම නුඹ මහ පොළොවෙහි දුෂ්ට පාලකයෙකු වීමට මිස හොඳ දෑ කරන්නන් අතුරින් කෙනෙකු වීමට නොසිතන්නේ යයි ඔහු එනම් ඔවුන්ගේ විරුද්ධවාදියා කීවේය. තවද නගරයේ ඈත කෙළවරකින් මිනිසෙක් ඇවිත්, ඕ මුසා, නුඹ මරා දැමීමට ප්‍රධානී වූ නුඹ ගැන සාකච්ඡා කරති. එනිසා බැහැර යව්. සැබවින්ම මම නුඹට අවංක උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙක් වෙමි කීවේය. එවිට මුසා බියෙන් සහ සුපරීක්ෂාකාරී ලෙස එතැනින් ඉවත්ව ගියේ. මාගේ පරමාධිපති ආනනි, අපරාධකාරයින්ගෙන් මා ගලවාගනු වෙනවයි ඔහු ප්‍රාර්ථනා කළේය. وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَى رَبِّي أَنْ يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِ ولما ورد ماء مدين وجد عليه أمة من الناس يسقون ووجد من دونهم امرأتين تذودان قال ما خطبكما قالتا لا نسقي حتى يصدر الرعاء وأبونا شيخ كبير فسقى لهما ثم تولى إلى الظل فقال رب إني لما أنزلت إلي من خير فقير. මිසරයෙන් පිටවී මදියන් නගරය දෙසට ගමන් ආරම්භ කළ අවස්ථාවේ මාගේ පරමාධිපති මට නිවැරදි මඟ පෙන්වනු ඇතැයි මූසා කීවේය. තවද මදියන් නගරයේ ජලාශය අසලට ඔහු පැමිණි අවස්ථාවේ මිනිසුන්ගෙන් විශාල පිරිසක් තම සතුන්ට ජලය සපයනු දුටුවේය. තවද ඔවුන් හැර ස්ත්‍රීන් දෙදෙනෙකු තම සතුන් සමග පසෙක සිටිනු දුටුවේය. එවිට නුඹලා දෙදෙනාගේ ප්‍රශ්නය කුමක්දැයි ඔහු විමසුවේය. මේ දේරුන් එනම් තම සතුන් ඉවත් කර ගන්නාතුරු අපට අපේ සතුන්ට ජලය දිය නොහැකියයිද තවද අපගේ පියා ඉතා මහලු මිනිසකයිද ඔවුන් දෙදෙනා කීහ. මෙය අසා සිටි මූසා ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ සතුන්ට ජලය පෙව්වේය. ඉන්පසුව හැරී සෙවනකට ගියේය. මාගේ පරමාධිපති ආනනි, ඔබ මා වෙත පහල කරන කිසියම් යහපතක් වේ නම් මම එය අවශ්‍ය කරන දිලින්දෙක් වෙමි. ඔහු එනම් මූසා කීවේය. فجاءته إحداهما تمشي على استحياء قالت إن أبي يدعوك ليجزيك أجر ما سقيت لنا فلما جاءه وقص عليه القصص قال لا تخف نجوت من القوم الظالمين قالت إحداهما يا أبت استأجره إن خير من استأجرت القوي الأمين වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් ලැජ්ජා වරිතව ඔහු වෙත පැමිණ, අප වෙනුවෙන් අපේ සතුන්ට ඔබ ජලය පෙවීමේ කුලිය ඔබට පිරිනැමීමට මාගේ පියා ඔබ කැඳවන්නේ යැයි කීවාය. මූසා ඔහු එනම් ඇගේ පියා වෙත ගොස් කතාව මුළුමනින්ම ඔහුට කීවිට, විය නොවුණු අපරාධකාරී ජනයාගෙන් නුඹ මිදුනේ යැයි ඔහු කීවේය. පියාණනි, ඔබ ඔහු සේවකයෙකු ලෙස යොදාගන්න. ඔබ සේවකයෙකු ලෙසින් යොදාගන්නන්ගෙන් වඩාත් ශක්තිමත් සහ විශ්වාසදායකයා ඔහු යැයි ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් කීවාය. قال إني أريد أن أنكحك إحدى ابنتي هاتين على أن تأجرني ثماني حجج فإن أتممت عشرا فمن عندك وما أريد أن أشق عليك ستجدني إن شاء الله من الصالحين قال ذلك بيني وبينك أيما الأجلين قضيت فلا عدوان علي والله على ما نقول وكيل නුඹ මට වසරාටක් සේවය කරන්නේ නම් මාගේ මෙම දිනියන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් නුඹට සරණ පාවා දීමට සැබවින්ම මම කැමැත්තෙමි. නුඹ වසර 10ක් සම්පූර්ණ කරන්නේ නම් එය නුඹගේ කැමැත්ත පරිදිය. මම නුඹට කරදර කිරීමට කැමැති නොවෙමි. අල්ලාහ් අභිමත වී නම් මා දෙහිමියන්ගෙන් කෙනෙකු ලෙස නුඹ දකින්න ඇතැයි ඔහු එනම් ඇගේ පියා කීවේය. මෙය මා අතරත් නුඹ අතරත්ය. කාලවකවානු දෙකින් කුමක් මා සම්පූර්ණ කළත් ඉන් පසුව මට අසාධාරණයක් නොවිය යුතුය. තවද අප කියන දෑට අල්ලා සාක්ෂියයි. ඔහු එනම් මූසා කීවේය. فلما قضى موسى الأجل وسار بأهله آنس من جانب الطور نارا قال لأهلهم امكثوا إني آنست نارا لعلي آتيكم منها بخبر أو جذوة من النار لعلكم تصطلون فلما أتاها نودي من شاطئ الوادي الأيمن في البقعة المباركة في البقعة المباركة من الشجرة أن يا موسى إني أنا الله رب العالمين وأن ألق عصاك فلما رآها تهتز كأنها جان ولا مدبرا ولم يعقب يا موسى أقبل ولا تخف إنك من الآمنين موسى إما وكوانو سمبورن كر තම පවුල සමග ගමන් කරමින් සිටින විට තූර් කන්ද දෙසින් ගින්නක් දුටුවේය. නවතිනු. සැබවින්ම මම ගින්නක් දුටුවෙමි. මම එතැනින් නුඹලාට තොරතුරක් හෝ නුඹලාට උණුසුම් විය හැකි ගිනි පෙනෙල්ලක් ගෙන එන්නෙමි. ඔහු එනම් මූසා ඔහුගේ පවුලට කීවේය. ඔහු එතැනට ආවිට නිම්නේ දකුණු පැත්තේ ආශිර්වාදලත් භූමියෙහි ගසකින්. ඕ මූසා සැබවින්ම මම විශ්වයාධිපති වූ අල්ලාහ් වෙමි. ඔහු අමතනු ලැබිය. තවද නුඹේ සැරයටිය විසි කරනුයි අනකිරින. එය සර්පයෙකු මෙන් බඩගා දුවන දුටු ඔහු එනම් මූසා පසුබැසේය. ආපසු නොහැරුණිය. එවිට මූසා ලංවව් බිය නොවව් නුඹ අබේ ලද්දවුන් ගෙන්ය. أسلك يدك في جيبك تخرج بيضاء من غير سوء واضمم إليك جناحك من الرهب فذلك برهانان من ربك إلى فرعون وملئه إنهم كانوا قوما فاسقين قال رب إني قتلت منهم نفسا فأخاف أن يقتلون وأخي هارون هو أفصح مني لسانا فأرسله معي رد أن يصدقني إني أخاف أن يكذبون قال سنشد عضدك بأخيك ونجعل لكما سلطانا فلا يصلون إليكما بآياتنا أنتما ومن اتبعكما الغالبون නුඹගේ අත නුඹගේ කිහිල්ල තුලට දමනු කිසිදු හානියක් නොකර දිලිසෙමින් එය එළියට එවි. තවද බිය නැති කිරීම පිණිස නුඹගේ අත් ඇලපතට ලං කරමු. ඒ දෙක ෆිරවුන් සහ ඔහුගේ ප්‍රධානීන්ටද නුඹගේ පරමාධිපතිගෙන් සාධක දෙකකි. සැබවින්ම ඔවුහු අනර්ථකාමී ජනයාගෙන් යැයි අල්ලාහ් කීවේය. එවිට ඔහු එනම් මූසා ප්‍රාර්ථනා කරමින් මෙසේ කීවේය. මාගේ පරමාධිපතියාණනි, සැබවින්ම මම ඔවුන්ගේ මිනිසෙකු මැරුවෙමි. එනිසා ඔවුන් මා මරා දමනු ඇතැයි බිය වෙමි. තවද මාගේ සොයුරු හාරුන් මට වඩා කතාවෙහි ඉතා දක්ෂය. එනිසා මා තහවුරු කරන උදව්කාරයෙකු වශයෙන් ඔහු මා සමග එවනු මැනව. ඔවුන් මා බොරුකාරයෙකු ලෙසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. අපි නුඹගේ සොයුරා මගින් නුඹගේ අත ශක්තිමත් කරන්නෙමු. තවද නුඹලා දෙදෙනාට බලය ලබා දෙන්නෙමු. එනිසා නුඹලා දෙදෙනාට ඔවුන් හානියක් සිදු නොකරනු ඇත. අපගේ ප්‍රාතිහාර්යන්ගෙන් නුඹලා දෙදෙනාද නුඹලා දෙදෙනාගේ අනුගාමිකයින්ද ජයග්‍රාහී වනු ඇතැයි ඔහු එනම් අල්ලාහ් කීවේය. فلما جاءهم موسى بآياتنا بينات قالوا ما هذا إلا سحر مفترى وما سمعنا بهذا في آبائنا الأولين وقال موسى ربي أعلم بمن جاء بالهدى من عنده ومن تكون له عاقبة الدار إنه لا يفلح الظالمون إن پسو موسى අපගේ පැහැදිලි සංඥා අරගෙන ඔවුන් වෙත පැමිණ විට මේවා නිර්මාණික ඉන්ද්‍රජාලම් මිස නැත අපේ මුතුන් මිත්තන් අතර කිසිවිට මෙවැනි දේ අප අසා නැතයි ඔහු කීහ ඔහුගේ සන්නිධානයේ සිට මග පෙන්වීම ගෙනවිත් තිබෙන්නේ කවුරුදැයිද පරලොව අවසානයේ ජයග්‍රහණය කවරෙකුටදැයිද මාගේ පරමාධිපති මැනවින් දනියයි මුසා කීවේය සැබවින්ම අපරාධකරුවෝ කිසිවිටක ජයග්‍රහණය නොලබති وقال فرعون يا أيها الملأ ما علمت لكم من إله غيري فأوقد لي يا هامان على الطين فاجعل لي صرحا لعلي أطلع إلى إله موسى وإني لأظنه من الكاذبين واستكبر هو وجنوده في الأرض بغير الحق وظنوا أنهم إلينا لا يرجعون ප්‍රධානියනි නුඹලාට මා හැර වෙනත් දෙවියෙකු සිටින බව මම නොදනිමි. ඕ හාමාන් මූසාගේ දෙවියන් මට බැලිය හැකිවනසේ මැටි ගඩොල් පුළුසා මා වෙනුවෙන් උස්සී මැදුරක් තනනු. සැබවින්ම මම ඔහු බොරුකාරයෙකු ලෙස සලකමි ෆිරවුන් කීවේය. ඔහු සහ ඔහුගේ සේනාව අයුක්ති සහගත ලෙස මහා පොළොවෙහි අහංකාර වූහ. තවද ඔවුන් අප වෙතට යලි පමුණුවනු නොලබන්නේයයි ඔවුහු සිතුවහ. فأخذناه وجنوده فنبذناهم في اليم فانظر كيف كان عاقبة الظالمين وجعلناهم أئمة يدعون إلى النار ويوم القيامة لا ينصرون وأتبعناهم في هذه الدنيا لعنة ويوم القيامة هم من المقبوحين إن پسو අපි ඔහු සහ ඔහුගේ සේනාව හසු කර ඔවුන් මුහුදුබත් කළෙමු. නබි මුහම්මද් අසාධාරණය කරන්නවුනගේ අවසානය කෙසේ වීදැයි බලව. අපි ඔවුන් අපා ගින්නට ඇරයුම් කළ නායකයන් බවට පත් කළෙමු. තවද මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ ඔවුහු උදව් කරනු නොලබන්නෝය. මෙලොවෙහි ශාපය ඔවුන් ලුහු බැඳීමට අපි සැලැස්වෙමු. තවද මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ ඔවුන් පිළිකුල් සහගතයින්ගෙන් වනු ඇත. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَى بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَى مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ وَلَكِنَّا أَنْشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَكِنَّا كُنَّا مُرْسِلِينَ ඉක්ුත් වී ගිය පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසුව එයින් ඔවුන් මෙනෙහි කරනු පිණිසද ජනයාට අන්තර්ඥානය ලෙසින්ද යහමඟ පෙන්වීමක් හා දයාලු භාවයක් ලෙසින්ද අපි මූසාට සැබවින්ම ධර්ම ග්‍රන්ථය දුනිමු. නබි මුහම්මද් මූසාට අප දේව නීතිය ලබා දුන් අවස්ථාවේ නුඹ බටහිරවට නොසිටියේය. තවද නුඹ සාක්ෂිකරුවන් අතරද නොවිය. නමුත් ඔහුගෙන් පසුව නුඹේ අවස්ථාව වනතුරුම අපි පරම්පරා රාශියක් මතු කළෙමු. තවද ඔවුන් ගත කළ කාලය දීර්ඝ විය. අපගේ වදන් හෙළිදරව් කිරීම මදියන් වැසියන්ට පාරායනා කරමින් නුඹ ඔවුන් අතර නොසිටියේය. නමුත් එකලට අයත් පුවත් එවන්නේ අපය. وما كنت بجانب الطور إذ نادينا ولكن رحمة من ربك لتنذر قوما ما أتاهم من نذير من قبلك لعلهم يتذكرون ولولا أن تصيبهم مصيبة بما قدمت أيديهم فيقولوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك ونكون من المؤمنين فلما جاءهم الحق من عندنا قالوا لولا أوتي مثل ما أوتي موسى أولم يكفروا بما أوتي موسى من قبل قالوا سحران تظاهرا وقالوا إنا بكل كافرون. එසේම අපි මූසා කැඳ වූ අවස්ථාවෙහි නුඹ තූර් අවට නොසිටියේය. නමුත් නුඹට මේ තොරතුරු ලබා දෙන්නේ නුඹගේ පරමාධිපතිගේ පරම දයාවෙනි. නුඹට පෙර ඔවුන් වෙත අනතුරු අඟවන්නෙකු පැමිණ නැති ජනයාට ඔවුන් මෙනෙහි කරනු පිණිස නුඹ අනතුරු ඇඟවීම සඳහාය. අපි මෙසේ කළේ ඔවුන්ගේම දුෂ්ට ක්‍රියාවල ප්‍රතිවිපාක වශයෙන් ඔවුනට විපතක් සිදු වූ විට අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට දූතයෙකු එවා තිබුණේ නම් ඔබගේ වදන් අප අනුගමනය කරන්නටද විශ්වාසවන්තයින්ගෙන් වීමටද අපට තිබුණියැයි ඔවුන් නොකියනු පිණිසය. නමුත් අපගෙන් ඔවුන් වෙත සත්‍යය පැමිණි කලෙහි මූසාට දෙනු ලැබූ දෑවැනි දය ඔවුනට නොදෙන ලද්දේ ඇයිදැයි ඔවුහු කියති. මීට පෙර මූසාට දෙන ලද දෑ ඔවුන් ප්‍රතික්ෂේප කළේ නැතිද? රුකුල් දෙන ඉන්ද්‍රජාලම් දෙකක් යැයි ඔවුහු කීහ. තවද සැබවින්ම අපි ඒ සියල්ල විශ්වාස නොකරන්නෙමුයිද කීහ. قل فأتوا بكتاب من عند الله هو أهدى منهما أتبعه إن كنتم صادقين فإن لم يستجيبوا لك فاعلم أنما يتبعون أهواءهم ومن أضل ممن اتبع هواه بغير هدى من الله إن الله لا يهدي القوم الظالمين. නුඹලා සත්‍යවාදී නම් යහමඟ පෙන්වීමෙහි ඒ දෙකට වඩා හොඳ ධර්ම ග්‍රන්ථයක් අල්ලාහගේ සන්නිධානයෙන් ගෙනේනු. මම එය අනුගමනය කරන්නෙමි. නබි මුහම්මද් කියනු. නබි මුහම්මද් ඔව්හු නුඹට පිළිතුරු නොදෙන්නේ හුනම් සැබවින්ම ඔවුන් අනුගමනය කරන්නේ තමන්ගේ සිතුවිලියයි දැනගනු. අල්ලාහගේ මඟ පෙන්වීමෙන් තොරව ඔහුගේම සිතුවිල්ල අනුගමනය කරන්නෙකුට වඩා වැරදි මඟ ගිය කෙනෙක් කවරේද? අල්ලාහ සැබවින්ම අසාධාරණ ජනයාට මඟ පෙන්වන්නේ නැත. وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِنْ قَبْلِهِ هُمْ بِهِ يُؤْمِنُونَ وَإِذَا يُتْلَى عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّا كُنَّا مِنْ قَبْلِهِ مُسْلِمِينَ اوڑ میں نہیں کرنو پی نیسا اپا اوڑنٹ پونا پونا اپا دیس لبا دونی ہوں ایٹ پیر اپا اوڑنٹ دھرم گرانتے دون آئے اے انام القرآن وشواس کرنوئے ඔවුනට එය පාරායනය කරනු ලැබුවොත් අපි එය විශ්වාස කරන්නෙමු. සැබවින්ම එය අපගේ පරමාධිපතිගේ පරම සත්‍යයයි. මේට පෙර පවා අපි මුස්ලිම් වරුන් වීමු යයි ඔවුහු කියති. أولئك يؤتون أجرهم مرتين بما صبروا ويدرؤون بالحسنة السيئة ومما رزقناهم ينفقون وإذا سمعوا اللغو أعرضوا عنه وقالوا لنا أعمالنا ولكم أعمالكم سلام عليكم لا نبتغي الجاهلين إنك لا تهدي من أحببت ولكن الله يهدي من يشاء وهو أعلم بالمهتدين ඔවුන්ගේ ඉවසීම වෙනුවෙන් ඔවුන්ගේ තිලිනය දෙආයුරකින් ඔවුන්ට දෙනු ලබන්නේය. තවද ඔවුහු යහපතින් අයහපත වළක්වන්නේය. තවද අප ඔවුන්ට දුන් දෙයින් වේදම් කරන්නේය. තවද නිෂ්ඵල කතා ඔවුන් ශ්‍රවණය කළේ නම් ඔවුහු එයින් තුරන්ව අප කළකම් අපටය. නුඹලා කළකම් නුඹලාටය. නුඹලාට සාමය වේවා. අඥානයින්ගේ මග අපි නොපිලිපදිමුයි කියති. නබි මුහම්මද් සැබවින්ම නුඹ ප්‍රිය කරන කෙනෙකුට යහමඟ පෙන්වන්නට නුඹට නොහැකිය. එහෙත් අල්ලාහ් ඔහු අබිමත කෙනෙකු යහමඟ යවන්නේය. යහමඟ ගිය අය ඔහු ඉතා හොඳින් දනී. وقالوا إن نتبع الهدى معك نتخطف من أرضنا أولم نمكن لهم حرما آمنا يجبى إليه ثمرات كل شيء رزقا من لدنا ولكن أكثرهم لا يعلمون وَكَمْ أَهْلَكْنَا مِنْ قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ إِلَّا قَلِيلًا وَكُنَّا نَحْنُ الْوَارِثِينَ අපි නුඹ සමග මෙම මග පෙන්වීම අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමුයි ඔහු කීහ. අප වෙතින් අනුභෝගයක් ලෙස සියලු පළතුරු ගෙනෙනු ලබන සුරක්ෂිත අභය භූමියක් අපි ඔවුන් වෙනුවෙන් නොපිහිටුවෙමුද? නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා මෙය නොදනිති. සුකෝප භෝගයෙන් පිනාගිය ගැමියන්ගෙන් යුත් ගම් කොපමණක් අපි විනාශ කළෙමුද? ඒවා ඔවුන්ගේ වාසස්ථානයන්ය. ඔවුන්ගෙන් පසු ස්වල්පයක් මිස එහි පදිංචි නොවූහ. අවසානයේදී උර්මකාරයෝ වූයේ අපිමය. وما كان ربك مهلك القرى حتى يبعث في أمها رسولا يتلو عليهم آياتنا وما كنا مهلك القرى إلا وأهلها ظالمون وما أوتيتم من شيء فمتاع الحياة الدنيا وزينتها وما عند الله خير وأبقى أفلا تعقلون තවද අපගේ වදන් එනම් හෙළිදරව්වන් ඔවුන්ට පාරායනා කරන රසූල් එනම් ධර්ම දූතවරයෙකු එහි ප්‍රධාන නගරයට එවනතුරු නුඹගේ පරමාධිපති කිසිදාක ජනවාසයක් විනාශයටපත් නොකරන්නේය. තවද එහි වාසය කරන අය අසාධාරණයින් බවට පත්වීමෙන් මිස අපි ජනවාස විනාශ නොකරන්නේ. නුඹලාට පිරිනමන ලද සෑම දෙයක්ම මෙලොව ජීවිතයේ සුඛෝපභෝගය සහ අලංකාරය පිණිස වේ. නමුත් අල්ලාහ සතුව පවතින දෑ වඩාත් හොඳය. තවද සදාකාලිකය. නුඹලා වටහා නොගන්නේද? أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا تَبَرَّأْنَا إِلَيْكَ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ අප ඔහුට හොඳ පොරොන්දුවක් ලබා දී ඔහු එය එනම් වාග්ය ලැබන තැනැත්තා අප ඔහුට මෙලොව ජීවිතයේ පරිභෝජනයන් දී පසුව ඔහු පරමාන්ත දිනියේ දඩුවම් ලැබීම සඳහා ඉදිරිපත් කරනු ලබන තැනැත්තා හා සමාන වේවිද මාගේ සමානයන් ලෙස නුබලා සැලකූ අය කොහෙදැයි ඔහු එනම් අල්ලා ඔවුන් කැඳවා අසනු ලබන දිනය ඔවුන් අමතක නොකළ යුතුය. අපගේ පරමාධිපති ආනනි මේ අයයි අප නොමග යැවූ අය. අප නොමග වූ ලෙසින්ම අපි ඔවුන් නොමග යැවෙමු. ඔබගේ සන්නිධානයෙහි අපගේ නිර්දෝෂීභාවය පවසන්නෙමු. ඔවුන් අපට නොවේ නැමදුම් කළේයයි ඔවුනට විරුද්ධ වූ චෝදනාව ඔප්පු වූ අය කියති. وقيل ادعوا شركاءكم فدعوهم فلم يستجيبوا لهم ورأوا العذاب لو أنهم كانوا يهتدون ويوم يناديهم فيقول ماذا أجبتم المرسلين فعميت عليهم الأنباء يومئذ فهم لا يتساءلون فأما من تاب وآمن وعمل صالحا فعسى أن يكون من المفلحين نُبَلَاگِ سَمَانِيَنْ كَنْدَوَنُوِي اونَتْ كِيَنُوا لَبِي එවිට ඔවුහු ඔවුන් කැඳවති. නමුත් ඔවුහු ඔවුන්ට පිළිතුරු නොදෙති. තවද ඔවුහු වේදනාව දකිති. ඔවුන් මඟ පෙන්වීම අනුගමනය කර තිබුණා නම්. තවද නුඹලා රසූල්වරුන්ට කුමන පිළිතුරක් දුන්නේහිද කියා ඔහු ඔවුන් කැඳවන දිනය ඔවුන් අමතක නොකළ යුතුයි. සිද්ධිය ඒ දින ඔවුන්ට අඳුර වේ. තවද ඔවුනොවුන් අතර ප්‍රශ්නද නොකළ හැකිය. එහෙත් යමෙකු පසු තැවිලි වී විශ්වාස කොට යහකම් කළේද ඔහු ජයග්‍රාහකයින්ගෙන් වන්නට පිළිවෙන. وربك يخلق ما يشاء ويختار ما كان لهم الخيرة سبحان الله وتعالى عما يشركون وربك يعلم ما تكن صدورهم وما يعلنون وهو الله لا إله إلا هو له الحمد في الأولى والآخرة وله الحكم وإليه ترجعون قل أرأيتم إن جعل الله عليكم الليل سرمدا إلى يوم القيامة سَوْمَدًا إِلَى يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِضِيَاءٍ أَفَلَا تَسْمَعُونَ නුබලාගේ පරමාධිපති ඔහුට අභිමත ඕනෑම දෑ නිර්මාණය කරන්නේය. තවද ඔහුගේ සේවය සඳහා ඔහුට අභිමත අය තෝරාගන්නේය. තෝරා ගැනීමේ බලය ඔවුනට නැත. අල්ලා සුවිශුද්ධය. තවද ඔවුන් සමානයන් තබන දැයින් ඔහු අති උත්කෘෂ්ටය. ඔවුන්ගේ සිත් සංගවන දෑද ඔවුන් හෙළිදරව් කරන දෑද නුඹගේ පරමාධිපති දනී. අල්ලා ඔහු වේ. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මෙලොව මෙන්ම පරලොව සියලු ප්‍රශංසා ඔහුටමය. පරමාධිපත්‍යද ඔහුටමය. ඔහු වෙතය නුඹලා සියලු දෙනා ආපසු ගෙන යනු ලබන්නේ. මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා රාත්‍රිය අල්ලා නුඹලාට සදාකාලික කළේ නම් නුඹලාට ආලෝකය ගෙන දෙන්නේ අල්ලා හැර කවර දෙවියෙකුද? නුඹලා සවන් නොදෙන්නේ හිදැයි නබි මුහම්මද් පවසව. قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَى يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ أَفَلَا تُبْصِرُونَ وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ ونزعنا من كل أمة شهيدا فقلنا هاتوا برهانكم فعلموا أن الحق لله وضل عنهم ما كانوا يفترون اسم මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා දිවා කාලය අල්ලා නුඹලාට සදාකාලික කළේ නම් එයි නුඹලා ගිමන් හරින රාත්‍රිය අල්ලා හැර කවර දෙවියෙකුද නුඹලාට ගෙන දෙන්නේ? නුඹලා නොදකින්නේදැයි නබි මුහම්මද් අසව. එහි නුඹලාට ගිමන් හැරීමට හැකිවනු පිණිසද ඔහුගේ වරප්‍රසාදයන් නුඹලා සොයාගනු පිණිසද නුඹලා ගුණගරුක වනු පිණිසද රාත්‍රිය සහ දහවල නුඹලාට ඇතිකලේ ඔහුගේ දයාලුභාවයෙනි. මාගේ සමානයන් ලෙස නුඹලා සැලකූ අය කොහෙදැයි? ඔහු එනම් අල්ලා ඔවුන් කැඳවා අසනු ලබන දිනය ඔවුන් අමතක නොකළ යුතුය. සෑම ජන සමාජයකින්ම සාක්ෂිකරුවෙකු කැඳවා නුඹලාගේ සාධකය ගෙන එනුයි අපි කියන්නෙමු. එවිට සත්‍යය සැබවින්ම අල්ලාහටයයි ඔවුහු දැනගන්නෝය. තවද ඔවුන් මවා පෑ සියලු දෑ ඔවුන්ගෙන් පහවන්නේය. ඉන්න قارون كان من قوم موسى فبغى عليهم وآتيناه من الكنوز ما إن مفاتحه لتنوء بالعصبة أولي القوة إذ قال له قومه لا تفرح إن الله لا يحب الفرحين وابتغ فيما آتاك الله الدار الآخرة ولا تنس نصيبك من الدنيا وأحسن كما أحسن الله إليك ولا تبغ الفساد في الأرض إن الله لا يحب المفسدين قال إنما أوتيته على علم عندي أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِنْ قَبْلِهِ مِنَ الْقُرُونَ من القرون من هو أشد منه قوة وأكثر جمعا ولا يسأل عن ذنوبهم المجرمون سببින්ම කාරූන් මූසාගේ ජනයාතුරින් කෙනෙක් විය. නමුත් ඔහු ඔවුන්ට විරුද්ධව කැරලි ගැසීය. තවද එහි යතුරු ශක්තිමත් කණ්ඩායමකට ඉසිලිය නොහැකි නිදානවලින් අපි ඔහුට දුනිමු. එක් අවස්ථාවකදී ඔහුගේ ජනතාව ඔහුට මෙසේ කීහ. නුඹ උදම් නොවනු. උදම් වන අය සැබවින්ම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. තවද නුඹට අල්ලාහ් ලබා දී ඇති දෙයින් පරලොව නිවහන සාදා ගැනීමට වෑයම් කරමු. තවද මෙලොව නුඹගේ කොටස ගැන අමතක නොකරමු. අල්ලාහ් නුඹට යහකලක් මෙන් නුඹද යහකරනු. මහ පොළොවේහි අවැඩ කිරීමට තැත් නොකරනු. අවැඩ කරන්නන් සැබවින්ම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. එවිට මට ඒ දෙනු ලැබුවේ මා සතු ඥානයේ හේතු කොටගෙනයි. ඔහු එනම් කාරුන් කීය. පරම්පරාවන්ගෙන් ඔහුට වඩා බලයෙන් බලවත් වූද ධනයෙන් අධික වූද අය සැබවින්ම අල්ලාහ් ඔහුට පෙර විනාශ කළේයයි ඔහු නොදන්නේද? අපරාධ කරුවන්ගෙන් ඔවුන්ගේ අකුසල් ගැන ප්‍රශ්න කරනු නොලැබේ. فخرج على قومه في زينته قال الذين يريدون الحياة الدنيا يا ليت لنا مثل ما أوتي قارون إنه لذو حظ عظيم وقال الذين أوتوا العلم ويلكم ثواب الله خير لمن آمن وعمل صالحا ولا يلقاها إلا الصابرون فخسفنا به وبداره الأرض فما كان له من فئة ينصرونه من دون الله وما كان من المنتصرين وأصبح الذين تمنوا مكانه بالأمس يقولون ويكأن الله يبسط الرزق لمن يشاء من عباده ويقدر لولا أن من الله علينا لخسف بنا වයිකන්නහු ලා යුෆ්ලිහුල් කාෆිරුන් ඔහුගේ ඇඳුම් පැළඳුම් වලින් සැරසි අලංකාරයෙන් දිනක් ඔහුගේ ජනයා ඉදිරියට ඔහු පැමිණියේය. එවිට කාරුන්ට දෙනු ලැබූ දෑවැනි දෑ අපට තිබුණා නම් සැබවින්ම ඔහු ඉමහත් වාසනාවන්තයෙකියයි මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ කීහ. අහෝ නුඹලාට නපුරක්ම වේවා. විශ්වාස කර යහ වැඩ කරන අයට අල්ලාහ්ගේ තිලිනය වඩා හොඳය. ඉවසිලිවන්තයෝ මිස එය නොලබන්නෝයයි ඥානය දෙනු ලැබූ අය කීහ. එනිසා අපි ඔහු සහ ඔහුගේ නිවස පොළව යටට කිඳා බැස්ුවෙමු. එවිට අල්ලාහ් හැර ඔහුට උපකාර කළ හැකි පිරිසක් ඔහුට නැතිවිය. තවද ඔහු තමාටම උදව් කරගන්නන්ගෙන් කෙනෙක්ද නොවීය. අහෝ අල්ලාහ් තම ගැත්තන් අතුරින් ඔහුට අභිමත අයට භෝග සම්පත් වැඩි කරන්නේය. එසේම තමන්ට අභිමත අයට සීමා කරන්නේය. අල්ලාහ් අපට කාරුණික නොවුවානම් ඔහු අපද පොළව යටට කිඳා බස්සවන්නට තිබුණි. අහෝ සැබවින්ම අවිශ්වාසිකයෝ ජය නොලබන්නෝයයි ඊට පෙරදින ඔහු එනම් කාරුන්ගේ ස්ථානය أبلاش كل آية كيانة تبتنغتها تلك الدار الآخرة نجعلها للذين لا يريدون علوا في الأرض ولا فسادا والعاقبة للمتقين من جاء بالحسنة فله خير منها ومن جاء بالسيئة فلا يجزى الذين عملوا السيئات إلا ما كانوا يعملون إن الذي فرض عليك القرآن لرادك إلى معاد قل ربي أعلم من جاء بالهدى من جاء بالهدى ومن هو في ضلال مبين وما كنت ترجو أن يلقى إليك الكتاب إلا رحمة من ربك فلا تكونن ظهيرا للكافرين පරලොව වාසස්ථානය මහ පොළොවේ උද්දාමය සහ අවැඩ කිරීම අපේක්ෂා නොකරන අයට අපි එය නියම කරන්නෙමු. අවසාන විමුක්තිය බිය වැතිමතුන්ටය. යමෙකු යහගෙන එන්නේද ඔහුට ඊට වඩා හොඳ තිලි නැත. තවද යමෙකු නපුරු ක්‍රියාව ගෙන එන්නේද එවැනි නපුරු දෑ කළ අයට ඔවුන් කළ දෑ අනුව මිස විපාක නැත. නබි මුහම්මද් මෙම අල් කුර්ආනයේ නුඹට පිරිනැමු ඔහු එනම් අල්ලාහ් සැබවින්ම නුඹ පරමාන්තය වෙත ගෙන යනු ඇත. මග පෙන්වීම ගෙන ආවේ කවුරුද? ප්‍රකට වරදෙහි යෙදුනේ කවුරුද යන වග මාගේ පරමාධිපති මැනවින් දනියයි නබි මුහම්මද් පවසව. නබි මුහම්මද් නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කනු ලබන්නේයි නුඹ අපේක්ෂා නොකළෙහිය. එහෙත් එය නුඹ වෙත පහළ කනු ලැබ ඇතේ නුඹගේ පරමාධිපතිගේ පරම දයාලුවෙනි. එහෙයින් අවිශ්වාසිකයින්ට උදව් කරුවෙකු නොවනු. ولا يصدنك عن آيات الله بعد إذ أنزلت إليك وادع إلى ربك ولا تكونن من المشركين ولا تدع مع الله إلها آخر لا إله إلا هو كل شيء هالك إلا وجهه له الحكم وإليه ترجعون තවද ඒවා නුඹ වෙත පහල කිරීමෙන් පසු අල්ලාහ්ගේ වදන් වලින් ඔවුන් නුඹ නොහැරවිය යුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත ජනයාට ඇරයුම් කරනු. අල්ලාහ්ට සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නොවනු. තවද අල්ලාහ් සමග වෙනත් කිසිම දෙවියෙකුට නොඅඬගසනු. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුගේ මුහුණ හැර අන් සියලු දෑ විනාශයට පත්වේ. පරමාධිපත්‍යය ඔහුගේය. තවද නුඹලා සියලු දෙනා ආපසු ගෙන යනු ලබන්නේ ඔහු වෙතමය.